නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය දැකීම තුළින් සෝතාපන්න වෙන්නේ කෙසේද කියන කාරණාව. ඇයි අපි මේ කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරන්නේ කියලා බැලුවාම අද පුතුජන ලෝකයේ 99.9%ක්ම තියෙන ප්‍රශ්නයක් තමයි මේ නැති දේවල් ඇතයි කියලා විශ්වාස කිරීම. මේ පවතින හැම දෙයක්ම නිත්‍යයි කියලා හිතාගෙන ඒවත් එක්ක ගනුදෙනු කිරීම. මේ කියන මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි මේ කියන පුතුජන ලෝකයේ සියලු සත්වයන්ට ඒ කියන ඒ සම්මාව එම නැත්තම් ඒ හාර්ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නට අපහසු වෙලා තියෙන්නේ. එහෙනම් මේ හැම දෙයක්ම නැති වෙනවා, හැම දෙයක්ම ජීර්ණය වෙනවා, හැම දෙයක්ම විනාශය කරා ගමන් කරනවා, හැම දෙයක්ම අනිත්‍ය කියන ධර්මතාවයේ යටතේ පවතිනවා කියන මේ නිවැරදි දැක්ම යම්කිසි කෙනෙක් තුළ පවතින්නේ නැත්නම් එයා දකින හැම දෙයක්ම එයා හිතනවා මේම දේවල් පවතිනවා. මට පේන දේවල් ස්ථිරයි කියලා එකක් හිතනවා. ඇත්තට මේම දෙයක් නැති නිසා, නැති දෙයක් එයා තිබෙනවායි කියලා විශ්වාස කරන නිසා එයා මිත්‍යා දෘෂ්ටිකයක බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇති දේ ඇති සැටියට දැකීම. හැමදේම අනිත්‍ය නම්, මොහොතක් පාසා තප්පරයක් පාසා හැම දෙයක්ම අනිත්‍යතාවයේ හරහා යනවා නම්, අනිත්‍ය වෙමින් පවතිනවා නම්, එහෙනම් මේ දේවල් සත්‍යයි, මේවා නිත්‍යයි කියලා අපි හිතනවා කියලා කියන්නෙම අපි මිත්‍යා දෘෂ්ටියට පත් වුණා කියන එක නේද? එහෙනම් මේ ආර්ය මාර්ගයේ වඩන, එහෙම නැත්නම් මේ කියන සෝතාපන්න භාවය, එහෙම නැත්නම් ආර්ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුණොත්, ඒ අවශ්‍යතාවය ඇති වෙච්ච සියලුම දෙනා මේ කියන කමඨාන වඩන්නට අවශ්‍යයි. කුමක්ද කමඨාන කියලා දැක්කාම අපි මේ දකින්නේ දකින දේ නෙමෙයි, වෙනස් වෙමින් පවතින දෙයක් තමයි මම දකින්නේ කියන මානසිකත්වය හදන්න ඕනේ. මෙච්චර කාලයක් අපි කියනවා අසවල් ගා දැක්කා, අසවල් වාහනේ දැක්කා, අසුවල් ඥාතියා දැක්කා, අසුවල් ගොඩනැගිල්ල දැක්කා, රුවන්වැලි සෑය දැක්කා, ආවල් චෛත්‍ය දැක්කයි කියලා අපි කියනවා නේද? මේ කියන සෑම කාරණාවක් තුළින්ම අපි නිත්‍යතාවයක් ප්‍රකාශ කරනවා. ඒ දකින හැම දෙයක් තුළින්ම නිත්‍යතාවයක් එක්ක තමයි දකින්නේ. ඒ නිසා ඒ දකින හැම සම්මාදිට්ඨියක්ම මිත්‍යාදිට්ඨියක් බවට පත් වෙලා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා අපි හැමෝම සාකච්ඡා කළාට මේ සම්මාදිට්ඨිය ආසෙන් වැටෙන එකක්ද? එහෙම නැත්නම් පිටසක්වල ජීවීන් ළඟට ගිහිල්ලා ලබාගෙන පැමිණෙන එකක්ද? නෑ. මේ කියන සම්මාදිට්ඨිය මේ බඹයක් විතර උස තියෙන කය තුල පවතින නිධානයන්, අපි තුල පවතින ප්‍රත්‍යක්ෂ ධර්මයන්. මේ ධර්මය අපි හරියට දැනගන්න නැතුව, අවබෝධ කරගන්න නැතුව, ඒ පවතින ධර්මතාවයේ ස්වභාවය තේරුම් ගන්න නැතුව අපි සම්මාව කියලා එකක් හොයාගෙන මේ විශ්වය පුරාවටම ඇවිදිනවා. තථාගතයන් වහන්සේට සර්වඥතා ඥානය ඇතුළු ඒ තථාගත කියන තනතුර දුන්නේ පිටින් නෙමෙයි, උන්වහන්සේ තුලින්මයි නේද? එහෙනම් සම්මා සම්බුද්ධත්වයේම බඹයක් විතර උස තියෙන කය තුලින් දෙන්න පුළුවන් නම් ඇයි අපට මේ සෝතාපන්න ඵලය දෙන්න බැරි? ඇයි මේ සසර දුකෙන් නිදහස්ලා යන රාත්බෝධිය අපි තුල ප්‍රත්‍යක්ෂ කර දෙන්න බැරි? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි තුල තියෙනවා, තියෙන දේ අපි දන්නේ නැහැ. දකින හැම දෙයක්ම මම දැක්කා කියලා එකක් නඩත්තු කරනවා. එහෙම මානසිකත්වයක් තියෙනවා, දැක්කයි කියලා විශ්වාස කරනවා. හැබැයි මම මේ දකින්නේ වෙනස් වෙමින් පවතින දෙයක් කියන එක කවදාද අපි හිතුවද? මෝත පාසා වෙනස්මින් පවතින දෙයක් තමයි මේ මන් දකින්නේ. දකින මෝතේ පවා වෙනස්මින් පවතිනවා කියන එක කවදද දකින්නේ? එදාට මේ දකින හැම දෙයක් තුළින්ම සම්මාදිට්ඨිය අපි තුල ඇති වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේක මාසෙට එක සැරයක් අනිත්‍ය වෙනවා, අවුරුද්දට එක සැරයක් අනිත්‍ය වෙනවා, පැය 24න් එක සැරයකට අනිත්‍ය වෙනවා නෙමෙයි, මේක මොහොතක් පාසා අනිත්‍ය වෙනවා. සෙනෙයක් පාසා මේක අනිත්‍ය වෙනවා. එහෙනම් සෙනෙයක් පාසා අනිත්‍ය වෙනවා නම් දකින මොහොත පවා, ඒ දකින දේ පවා වෙනස් වෙමින් පවතින එක තමයි දකින්නේ. මේ දකින කොටත් වෙනස් වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගෙන දකිනවා නම් එයා සම්මාදිට්ඨියට පැමිණලා ඉවරයි, එයා සතර අපායෙන් නිදහස් වෙලා ඉවරයි. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ හැයින දේවල් හැම දෙයක්ම මට හැයනවායි කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි මේ හැයින දේ වෙනස්මෙන් පවතින එකක් තමයි මේ ඇයෙන්නේ. අපි මේක දැක්කද? අපි අසවල් පණිවිඩය ශ්‍රවණය කළා, අසවල් ධර්මකාරණාව ශ්‍රවණය කළා, මේ කාරණාවල් දැනගත්තයි කියලා අපි කියනවා. හැබැයි වෙනස්මෙන් පවතින එකක් තමයි දැනගත්තේ, වෙනස්මෙන් පවතින එකක් තමයි ආගත්තේ, වෙනස්මෙන් පවතින එකක් තමයි මට තේරුනේ කියන එක අපි කවදාවත් තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය 2600ක් වෙලා තාම අපි මිත්‍යා දෘෂ්ටිකය වෙලා ඉන්නේ. අපි තුල අර සම්මාව ඇදෙන්නේ කොහමද? අපි මිත්‍යාව නම් නඩත්තු කරන්නේ, මිත්‍යාව නම් වර්ධනය කරන්නේ, මිත්‍යාව තුල නම් ජීවත් වෙන්නේ. කොහමද මේ සම්මාව අපි තුල නිර්මාණය වෙන්නේ? ඇයෙන හැම දෙයක්ම, හැම වචනයක්ම වෙනස්සමින් පවතින එකක් තමයි ඇයෙන්නේ. මේකට තියෙන එකම සාක්ෂිය තමයි සබ්බේ සංඛාර අනිච්චා කියලා අපි කියනවා. සියක් දෙනෙක් හිටියාම සියක් දෙනෙක් අදහස් දක්වන්න කිව්වාම දැන් සියක් ආකාර අදහසක් එන්නේ නැද්ද? එක්කෙනෙක් කියනවා හැම දෙයක්ම අනිත්‍යයි කියලා. තවත් කෙනෙක් කියනවා සංස්කාර සියල්ල අනිත්‍යයි කියලා. තව කෙනෙක් කියනවා මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයක්, ඒ නිසා තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එක්කෙනෙක් කිනාවෙලා කියනවා මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය නැහැ, හේතුව මේ හැම දෙයක්ම පවතින්නේ නැහැ, පවතින්නේ නැති නිසා ඒකට අනිත්‍යයි කියලා සිත් කියන්න සිද්ධ වෙනවා. එයාට වෙන එකක් තේරිලා. තව කෙනෙක් කියනවා මේ සබ්බේ සංඛාර අනිත්‍යයි කියන ධර්මයත් අනිත්‍යයි, හැම දෙයක්ම අනිත්‍යයි, ඒකත් මේ ධර්මය තුල අනිත්‍ය වෙනමින් පවතින එකක් තමයි. එහෙනම් බලන්න සියක් දෙනකොට එක ගාථාවක් කිව්වම, එක හදාසක් දුන්නාම ඒක තේරෙන ප්‍රමාණ සියක් ආකාර නම් මේ දකින දෙයම තවත් කෙනෙක් දකිනකොට එයාට වෙනත් විදිහට පේන්නේ නැද්ද? එහෙනම් මේක තුළ නිත්‍යතාවය කොහෙද තියෙන්නේ? දැන් මම මේ දකින දේ තව පැයකින් දකිනකොට ප්‍රඥාව වෙනස් වෙලා ඒ නිසා දැන් වෙනසක් පේන්නේ නැද්ද? මං දකින හැම දෙයක්ම සෝතාපන්න වුණාට පස්සේ දකිනකොට වෙනස් වෙලා පේන්නේ නැද්ද? සෝතාපන්න වෙලා දකින දෙයම සකු르දාගාමි වෙලා දකිනකොට දැන් ඒ කෝපපිඟම්ම, ඒ ගෙවල් දොරවල්ම, ඒ දරුවම, ඒ වැඩපොළම, ඒ කියන සියලෝම බඩු බායරාදියම දැන් සම්පූර්ණයෙන්ම ආත්පසින් වෙනස් වෙලා පේන්නේ නැද්ද? ඒ කියන සකු르දාගාමි ඵලයෙන් අපි දැකපු දේවල් අනාගාමි ඵලයෙන් දකිනකොට ආත්පසින්ම උඩියට මාරු වෙලා නැද්ද? මෙච්චර කාලයක් අපි පුදුජන ස්වභාවයෙන් දැක්කා, සෝතාපන්න ඵලයෙන් දැක්කා, සකු르දාගාමි ඵලයෙන් දැක්කා, අනාගාමි ඵලයෙන්ුත් අපි මේවා දැක්කා. ඒ හැමදේ තුලම වෙනසක් දැක්කා. රාත් වුණාට පස්සේ අපට හරියටම ලැජ්ජා හිතෙනවා. බලන්න මේ ලෝකේ මොකවත් නැහැ, මොකවත් නැති එක තියෙනවයි කියලා එක එක පියවරවලින් දැකලා මේ ලෝකේ මොකවත් නැහැ. හේතුව කෙනෙක් ඉන්න තාක් කල් විතරයි මේ හැමදේම පවතින්නේ. ඒ කෙනා, ඒ පුද්ගලයා අර මාන්‍ය නැති වෙච්ච දවසක මේ ලෝකේ කිසිම දෙයක්, කිසිම නාම රූපයක් නැහැ. දැන් රාත් කෙනෙක්, එහෙම නැත්නම් රාත් මානසිකත්වයේ ඉන්න කෙනෙකුට මේ ලෝකේ දිහා බලනකොට අර පෙනිච්ච දේවල් දැන් ආත්පසින්ම වෙනස් නේද? එහෙනම් මම දකින දේ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙනවා නම් ඒ නාම රූපවල තියෙන ඒ සංස්කාර ධර්මයන් අනිත්‍ය වෙනකොට, ඒවල අනුවල තියෙන භ්‍රමණ වේගය වෙනස් වෙනකොට, ඒවා විනාශ කර යනවා නම්, ඒවල පැවැත්ම ක්‍රමානුකූල අනිත්‍ය වෙනවා නම්, මේ දකින දේ කොහොමද නිත්‍යයි කියලා මම කියන්නේ? ඒ විශ්වාසය මන් තුළ කොහොමද ගොඩනැගෙන්නේ? දකින්න හැම දෙයක්ම මෝතපාස අනිත්‍ය වෙනවා, හැම දෙයක්ම විනාශය කරා ගමන් කරනවා. මෙන්න මේ මානසිකත්වයෙන් දකිනවා නම් පමණයි සම්මා දිට්ඨිය, මේවා නිත්‍යයි, මේවා ස්ථිරයි කියලා දකිනවා නම් ඒ හැම දෙයක්ම අපි දකින්නේ මිත්‍යා දිට්ඨියෙන්. අපේ මිදුල් වල තියෙන ගස් කොළන් දැකලා අනේ මේ ගායේ මෙච්චර මිලකට ගත්තේ, මේක මේ මෙච්චර වටිනවා, මේකේ පිපෙන්නේ අසුවල් මල කියලා අපි හිතාගෙන ඉන්නවා, ඒවා නිත්‍යයි කියලා හිතනවා. හැබැයි දවස ගානේ ගා ලොකු වෙනකොට අර තිබිච්ච ගා දැන් ලොකුයි කියලා හිතනකොට අර ගෙනාපු ගා දැන් අනිත්‍ය වෙලා නේද? එහෙනම් දැන් මේ ලොකු වෙච්ච ගා අනිත්‍යද? මේකත් අනිත්‍ය වෙනවා නේද? ස්වභාව ධර්මයදියා බලනකොට, මෝතක් පාසේ දළු දානකොට, කොළ හැලෙනකොට, පොතු ලියලනකොට හැම මෝතක් ගානේ මේවා අනිත්‍ය වෙලා යනවා. දවස ගානේ අපේ මූණ බලනකොට ක්‍රමානුකූල අපි වයසට යන්නේ නැද්ද? හැම දෙයක්ම අනිත්‍ය නම් මේ නිත්‍යතාවය තුළ නැති එකක් තියෙනවායි කියන විශ්වාසය තුළ අපි මේ හැම දෙයක්ම පවතිනවායි කියන ආත්ම විශ්වාසයෙන් දකින නිසා තමයි මේ මිත්‍යා දෘෂ්ටිය පවතින්නේ. ඒ නිසා තමයි සම්මා දෘෂ්ටිය අපි තුළ නිර්මාණය නොවෙන්නේ. ඒ නිසා තමයි තාම සෝතාපන්න නොවුනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ මිත්‍යා දෘෂ්ටි පැවතුණා. මේ වගේ මිත්‍යා දෘෂ්ටි වල තමයි අපි ජීවත් උනේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ 2600ක් වෙනකන් අපට ඉපදෙන්න සිද්ධ වෙලා, ඇවිදෙන්න සිද්ධ වෙලා, මේ කියන ධර්මතාවය තුළ නැවත නැවත දුක උරුම කරගන්න සිද්ධ වෙලා. එහෙනම් මේකේන ආර්ය ධර්ම අපි වඩන්නට ඕනේ. මේකේන සම්මා දිට්ඨිය දැන් අපි ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. මේකේන ආර්ය මාර්ගය අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. අනිත්‍ය වෙමින් පවතින එක තමයි මම දකින්නේ කියන මානසිකත්වයෙන් දැක්කාම දැම්මට පේන්නේ මොනවද? පේන දේ නෙමෙයි, අනිත්‍ය වෙමින් පවතින දෙයක් තමයි පේන්නේ. ඒ කියන්නේ යා ඇසෙන් සම්මා දිට්ඨියට පත් වෙලා ඉවරයි. බණ භාවනා හැයෙනවා, කමඨං හැයෙනවා, ධර්ම දේශනා හැයෙනවා, සාකච්ඡා හැයෙනවා, තර්ක හැයෙනවා, ප්‍රශංසා හැයෙනවා, නිନ୍ଦා අපාසත් හැයෙනවා. මේ හැම දෙයක්ම අපිට මේම වුණායි කියලා තමයි මෙච්චර කාලයක් අපි නඩත්තු කළේ. දැන් අපි එහෙම ශ්‍රවණය කරන්නේ නැහැ. දැන් ශ්‍රවණය කරන්නේ කොහමද? මෝතපාසා මේ ශබ්දය අනිත්‍ය වෙනවා. ශබ්දේ තරංගයක් නම් තරංගයේ නිර්මාණය වෙලා තියෙන අණු වලින් නම් ඒ අණු භ්‍රමණය වෙනවා නම් ඒ හැම අණුවක්ම භ්‍රමණයේ වේගයේ වෙනස් වෙනවා නම් මේ ශබ්දේ නියත වශයෙන් පවතින්නේ කොහමද? අවබෝධය වෙනස් වෙනකොට ඇයෙන වචනවල තේරුම වෙනස් වෙන්නේ නැද්ද? ප්‍රඥාව වැඩි වෙනකොට අපි තේරුම් ගත්ත දේ ඒ තේරිච්ච දේ වෙනස් වෙන්නේ නැද්ද? මේ හැයන සෑම වචනයක්ම සෑම හදාසක්ම වෙනස්වමෙන් පවතින එකක් තමයි ඇහෙන්නේ, වෙනස්වමෙන් පවතින එකක් තමයි තේරෙන්නේ. මෙන්න මේ මානසිකත්වයෙන් ශ්‍රවණය කළාම එයා ඒ සම්මා සෝතය තුළින් එයා ඒ කියන සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි. එයා ආර්ය ජාතියේ ඉපදිලා ඉවරයි. අපි මෙච්චර කාලය ශ්‍රවණය කළේ අර කියන්නේ ප්‍රශංසාවක්, මේ කියන්නේ නිନ୍ଦාවක්, අපාසයක්, මේ කියන්නේ ශ්‍රී සද්ධර්මයක් කියලා. අපි මේ කියන ඒ මිත්‍යා දෘෂ්ටි වලින් අපි ගත්තා, නියත වශයෙන් මේක ගත්තා, එහෙම දෙයක් පවතිනවායි කියලා ගත්තා, එහෙම දෙයක් ලෝකේ තියෙනවායි කියන විශ්වාසයෙන් ගත්තා. ඒකේන මානසිකත්වය නිසාම අපි මෙච්චර කාලයක් මිත්‍යා දෘෂ්ටිකව වෙලා ඉපදිලා මේ සංසාරයේ හැමතැනම ඇවිද්දා. සම්මා දිට්ඨිය තියෙන්නේ කොයිද කියලා, මේකේන සම්මා දිට්ඨිය තිබුණේ වෙන කොහෙවත් නෙමෙයි, මේකේන බඹයක් විතර උස තියෙන මේ කයේ. එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. මේ හැයෙන ශබ්ද මගේ අවබෝධය වැඩි වෙනකොට වෙනස් වෙනවා, මගේ මාර්ගඵල වැඩි වෙනකොට වෙනස් වෙනවා, මගේ ප්‍රඥාව මෝරන්න මේ හැයෙන සෑම වචනයක්ම තේරෙන සෑම හදාසක්ම වෙනස් වෙනවා. එහෙනම් වෙනස්මෙන් පවතින එකක් තමයි ඇයෙන්නේ, වෙනස්මෙන් පවතින එකක් තමයි මේ තේරෙන්නේ, එහෙම එකක් තමයි මට වැටෙන්නේ. මෙන්න මේ මානසිකත්වයෙන් ශ්‍රවණය කරනකොට එයා ඒකේන සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි. එයා සතර පායෙන් නිදහස් වෙලා ඉවරයි. එහෙනම් අපි මේ කියන ධර්මය වඩන්නට ඕනේ, මේ කියන මාර්ගය ප්‍රගුණ කරන්නට ඕනේ. සමහර අවස්ථාවලදී කවුරු හරි හැංගේ යපුන ගමම්ම අපිට තරහා එනවා, මේ මිනිස්සු මැංගේ හැප්පෙනවා, බලන්න අපිට විවේකයෙන් ඉන්න දෙන්නේ නැහැ, අපිට කරදරයක් කරයි කියලා. ඒකිනේ දුක නිත්‍යයි කියලා ගත්තා නේද? ඒ වගේම ආදරෙන් කරුණාවෙන් ඇවිල්ලා කෙනෙක් ඔළුව අත ගානවා, හැඟ අත ගානවා, අනේ සෝපත් වෙලා ඉන්න, සන්තෝෂයෙන් ඉන්න, නිරෝගිමත් වෙන්න කියලා වැඩිහිටියකෙම කරනකොට අපිට දැන් මේක තුලින් සුවයක් දැනෙනවා. දැන් එහෙම සුවයක් සැපයක් තියෙනවායි කියලා, නිත්‍ය වශයෙන් එහෙම දෙයක් පවතිනවා කියලා හිතනවා නේද? එහෙනම් අපේ ජීවිත තුළ මේම ස්පර්ශ තියෙනවා, මේ කියන හැඟීම් වලින් තියෙන දේවල් පවතිනවායි කියන ඒ මානසිකත්වය නිසා තමයි හදත් මේ වෙනකොටත්, මේක ශ්‍රවණය කරන මේ මොහොත වෙනකොටත් අපි මිත්‍යා දෘෂ්ටිකේ වශයෙන් පවතින්නේ. මනුෂ්‍ය කංගේ අපේනකොට ඇත්තටම මේ අපේන දේ තව ටික වෙලාවකින් අමතක වෙලා යනවා. මේ වේදනාව පවතින්නේ නැහැ. මේ ස්පර්ශය නිසා පස්සපච්චා වේදනා පවතින්නේ නැහැ. මේක ටික වෙලාවක් යනකොට තුනී වෙලා යනවා, අමතක වෙලා යනවා. තුවාලයක් වෙච්ච වෙලාවට වඩා පවුවන්දට වේදනාව අඩුයි නේද? සතියක් වෙනකොට ඒ තුවාල පිළිබඳ මතකේවත් නැ නේද? අවුරුද්දකට පස්සේ ඒක මතකේවත් නැ. මතක් කරනකොටත් අපි ගොඩාක් කල්පනා කරනවා, ඇත්තටම තුවාලයක් වුණාද? ඇයි මේ මතකෙන්වත් ඒක පවතින්නේ නැ, ඒක ගිහිල්ලා. එනම් මේ සෑම ස්පර්ශය තුලින්ම සැපක් අටගත්තා, දුකක් අටගත්තා. ඒ පස්සපච්චය වේදනා කියන සෑම ස්පර්ශයක්ම අනිත්‍යයි, අනිත්‍යමමින් පවතිනවා. දැන් තියෙන ස්පර්ශය මෝතක් පාසා මේක වෙනස් වෙනවා, මෝතක් පාසා අනිත්‍ය වෙනවා. මේක ඇත්තටම මට හයිමම වෙලා යන තරම් මේක අනිත්‍යම වෙලා යනවා. ඇයි මේක අපට දැනෙන්නේ නැත්තේ? ඇයි මේක අපට තේරෙන්නේ නැත්තේ? සෑම ස්පර්ශයක්ම අනිත්‍ය වෙමින් පවතින එක තමයි මේ දැනෙන්නේ. අනිත්‍ය වෙමින් පවතින එක තමයි මට මේ තේරෙන්නේ කියන ඒ මානසිකයෙන් අරකින පස්සේ අපි ස්පර්ශ කළාම ඒ කාන්ත වශයෙන් ආර්ය ජාතිය ඉපදෙනවා. එයා මේ ලබන ස්පර්ශය, එයා ලබන මේ ගැටුම, එහෙම නැත්නම් හැලුම අනිවාර්යයෙන්ම එයා තේරුම් ගත්තා මේක අනිත්‍ය වෙමින් පවතින එකක්, මේ සැප අනිත්‍ය වෙමින් පවතින සැපයක්, මේ දුක අනිත්‍ය වෙමින් පවතින දුකක්, මේ දුක ස්ථිර එකකුත් නෙමෙයි, මේ සැප ස්ථිර එකකුත් නෙමෙයි. එහෙනම් යථාර්ථය දැනගෙන පරම සත්‍ය තුලින් එයා හිටියා, මේ ලෝකයේ ඇත්ත ඇත්ත සතියෙන් දැක්කා. ඒ නිසා එයා සෝතාපන්න ශ්‍රාවකයන් සතර අපායේ මිදිච්ච කෙනෙක්. සමහර අවස්ථාවලදී මිනිස්සු අපට වීලුතාවල කරනකොට එක එක ඉරියව් වලින් ඉඟිපානකොට අපට අරියට තරහා යනවා. මේ මිනිස්සු මට අපහාස කරනවා, මේ මිනිස්සු නිඳා කරනවා, මේ මිනිස්සු මට විසර වශයෙන් පීඩා කරනවායි කියලා මේ මිනිස්සුන්ට ගහන්න බයින්න, මේ මිනිස්සුන්ගෙන් වෙන් වෙලා යන්න තරම් කම්පාවටපත් වෙන්නේ නැද්ද? ඇත්තටම ඒ කරන හැම ඉඟියක් තුළින්ම ඒක අපහාසයක් කියලා ගත්ත මගේ මෝඩකම නැද්ද? ඒ මිනිස්සු මට කරන්නේ තරවටුවක් කියලා මම ඒ විදියට ගත්ත නිසා, තරවටුවක් වශයෙන් ගත්ත නිසා තරවටුවක් වුණා නේද? ඒ මිනිස්සු වීලු කළේ නැහැ, ඒක වීලුවක් වශයෙන් ගත්ත නිසා දැන් වීලුවක් වුණා නේද? මේ මිනිස්සු නිඳා කළේ නැහැ, ඒක නිඳාවක් වශයෙන් ගත්ත නිසා නිඳාවක් වුණා නේද? එහෙනම් මම මොන මානසිකත්වයෙන් මේක ගන්නවද? ඒ මානසිකත්වයට අනුව ඒක වෙනස් වෙනවා. මේකවත් තේරුම් ගත්තේ නැත්නම් මම මේ ලබාපු මිනිසත් භවයෙන්වත් වැඩක් නෑ නේද? මේ ලෝකේ අපි ඉපදිලා මෙච්චර කාලයක් මේ හැම දෙයක්ම අපි අරගෙන තියන්නේ, ලබාගෙන තියන්නේ ඇත්ත ඇත්ත සැටියෙන් නෙමෙයි, නැති දෙයක් ඇත්ත වශයෙන්ම පවතිනවා කියන උම්මත්තක ස්වභාවයෙන්. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. අපි මෙච්චර කාලයක් පවතින්නේ මේ කියන උම්මත්තක ස්වභාවයේ, උම්මත්තක ලෝකයේ තමයි. මේ ලෝකේ වීලුවකුත් නැ, අපහාසයකුත් නැ, නිඳාවකුත් නැ. මේ ලෝකේ කිසිම කෙනෙක් අපට රිදවන්නේත් නැ. ඒ මිනිස්සු ඒ ඉඹිපානවා, ඒ මිනිස්සු අපට එක එක ඉරියව් වලින් අපට අපහාස කරනවා, ඒ මිනිස්සු චරිතය තුළින් අපට දුකක් ඇති කරනවායි කියලා අපි ඒවා එක එක සම්මුති වලින් සම්ප්‍රදායන් අපි ගත්ත නිසා තමයි ඒවා වීලුවක් වෙලා, අපහාසයක් වෙලා, ඒවා නිඳාවක් වෙලා, වේදනාවක් දුකක් බවට පත් වෙලා. එහෙනම් මේ හැම දෙයක්ම මම ගත්ත ක්‍රමය තුලයි දෝෂේ තියෙන්නේ. දෙයක පවතින දේ තුළ දෝෂයක් නැහැ. එහෙනම් මේ ලෝකේ හැම දෙයක් තුළින්ම අපි යථාර්ථය දැක්කේ නැහැ. පවතින්නේ කුමක්ද ඒක දකින්නේ, නොපවතින දේ පවතිනවායි කියලා විශ්වාසයෙන්ම අපි ඒක දකිනවා. ඒ නිසා තමයි අපි තාම පුතුජන ලෝකේ මෙච්චර දුක් විඳින්නේ. තාම අපට සතර අපායෙන්වත් නිදහසෙන්න බැරි වුණා මෙච්චර සංසාරේ ඉපදිලා. බුද්ධ ශාසන නේරාජනා නදියේ වැලි වලට වඩා නම් මේ ලෝකේ තථාගතයන් වහන්සේට පමණක් 512,027 නමක් අම්බෙලා තියෙනවා නියත විවරණයෙන් පස්සේ. එහෙනම් අපේ ඉපදිච්ච වාර ගාන මේ ලෝකේ ගණන් කරන්න බැරි තරම් නේද? එහෙනම් එච්චර කාලයක් මම ඉපදිලා මේ මට හැඟෙන්නේ, මේ මට දැනෙන්නේ වෙනස් වෙමින් පවතින එකක්. අවබෝධය වැඩි වෙනකොට මේක වෙනස් වෙනවා. අද මේ මිනිස්සු වීලු කරනවායි කියලා ඒ මිනිස්සුගේ දත් කඩන්න හදනවා, ඒ මිනිස්සු පොලේ ගන්න හදනවා, ඒ මිනිස්සුගේ කුටි ගිනි තියන්න හදනවා. හැබැයි අවබෝධය වැඩි වෙනකොට මට මෙච්චර තරහා යනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ මිනිස්සු කරපු වීලුව නිසා මේ තරමං කිපෙනවා. මේ ලෝකේ අර වාම ගිනි ඇවිලන සුළු ඉන්ධනවත් මෙච්චර අයියෙන් ගැවිලෙන්නේ නෑ. මන් තරම් ඒ තරමං හැවිලෙන සුළු ගතියෙන් හිටියා. ඒ මිනිසුගේ වීලුතාලු නිසා, නිന്ദා අපාස නිසා මේ තරම් කැළඹෙන චරිතයක්, මේ තරම් තරහා යන චරිතයක්, මේ තරම් දුර්වල චරිතයක්, මේ හැම දෙයක්ම මම දැනගත්තා. අනේ මට මේ අවබෝධය දීපෝ, මගේ දුර්වලකම් අවබෝධ කරලා දීපෝ, මාගේ හැත්ත මානසිකත්වය මට තේරුම් කරලා දීපෝ. ඒ ශාස්ත්‍ර වහන්සේලා කොයිද ඉන්නේ? එයා කම්මට්ටානාචාර්යවරු කොයිද ඉන්නේ? මාගේ ගුරුදේවන් වහන්සේලා කොයිද ඉන්නේ? ඒ විලුතාල කරපු කට්ටියගේ දිසාවට සාදු කියන්නේ නැද්ද? පසම පිටුවා දනගාලා වඳින්න අපේ මානසිකත්වය දෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ හැම විලුවක්ම නින්දාවක්ම. ඒක අපේ අවබෝධයේ මදි නිසා විලුවක් වුණා, නින්දාවක් වුණා. සෝතාපන්න වෙච්ච ගමන් ඒ විලුවට අපි සාදු කියලා නමස්කාර කියනවා. අපාස කරපු, අපර නින්දා පීඩා කරපු කට්ටියට වැඳලා ස්තුති කරන්න තරම් අපි ඒ කට්ටිය කෙරේ පෑදෙනවා. එහෙනම් සෝතාපන්න වෙනකොට මේ විලුව වෙනස් වෙනවා නම්, මේ අපාසයේ නින්දාව වෙනස් වෙනවා නම්, සකු르දාගාමි වෙනකොට මේ විලුව වෙනස් වෙනවා නම්, මේ නින්දා අපාසයේ වෙනස් වෙනවා නම්, අනාගාමි වෙනකොට මේ විලුව වෙනස් වෙනවා නම්, මේ නින්දාව අපාසයේ වෙනස් වෙනවා නම්, රාත් වුණාට පස්සේ විලුවකුත් නැහැ, නින්දාවකුත් නැහැ, අපාසයකුත් නැහැ. ඇයි? ඒක ලබන්න කෙනෙකුත් නැහැ. දැන් බලන්න මේ ලෝකේ මොකවත් ප්‍රශ්න නැහැ නේද? එනම් මේ සෑම හැඟීමක්ම දැනීමක්ම පවතින්නේ මේකේන අනිත්‍ය මේ අරියට දැකපු නැති නිසා, නැති දේවල් තියෙනවායි කියලා විශ්වාස කරන නිසා, මම තාම සබාව දැකලා නැති නිසා. එහෙනම් මගේ දුර්වලකම මම තේරුම් ගත්තේ නැහැ. ඒ මිනිස්සු අදන් දැදුවා, ඒ මිනිසුන්ගේ බඩමුට්ටු පොඩි කරන් දැදුවා, ඒ මිනිසුන්ට විරුද්ධව සංඝාධිකරණයට ගිහිල්ලා චෝදනා කළා, නඩු පැවරුවා. එහෙනම් මේ ලෝකේ වෙලා තියෙන්නේ මොනවද? හැම දෙයක්ම අනිත්‍ය වෙමින් යනවා. අනිත්‍ය වෙමින් පවතින එකක් තමයි මට දැනෙන්නේ. අනිත්‍ය වෙමින් පවතින එකක් තමයි මට හැඟෙන්නේ. මෙන්න මේ අවබෝධය තිබුණේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිකේ කියලා හිටියා. දැන් මේ අවබෝධය තියෙනවා. එහෙනම් නිന്ദා අපාස හැම එකක්ම අනිත්‍ය වෙලා යනවා. අවබෝධය වැඩි වෙනකොට ඒ විලුතාරු අපාස, ඒ හැම විලුවක්ම අපේ ප්‍රඥාව මෝරනකොට අනිත්‍ය වෙලා යනවා. මේ මිනිසුන්ගේ සෑම විඩාවක්ම අපාසයක්ම මගේ මාර්ගඵලයේ මාර්ගඵලයට වෙනස් වෙලා නිරෝධ වෙලා යනවා. මේ පවතින සෑම දෙයක්ම දැන් තියෙනවායි කියලා කියන මම, මේ පවතිනවායි කියලා කියන මම, එහෙම දේවල් මට උනායයි කියලා කෑගාන මම, සෝතාපන්න වුණාම ඒ අවබෝධය වෙනස් වෙනවා. සෝතාපන්න වුණාම ඒ ඇතයි ඇතයි කියන දේවල් ඔක්කම නැතයි නැතයි කියලා මමම ලැජ්ජාවෙන් කියනවා. සකු르දාගාමි වුණාම තවත් දේවල් නැතයි නැතයි කියනවා. අනාගාමි වුණාම තවත් දේවල් නැතයි නැතයි කියනවා. රාහත් වුණාම ලැජ්ජාවෙන් පණ යනවා. මෙච්චර බොළඳ වුණාද? මේ තරම් දුර්වල චරිතයක්ද? ඒත් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. හේතුව ලැජ්ජා වෙන්න කෙනෙක් නැහැ. ඒ හැම දෙයක්ම මගේ පුතුජන ලෝකේ කමඨාන් වෙලා තිබුණා. ඒ කමඨාන් නිසා තමයි අද මේ කියන පුතුජනයා රාතන් වහන්සේ නමක් වශයෙන් මේ ගෞතම බුද්ධ ශාසනේ බබලෙන්නේ, බබලවන්නේ. එහෙනම් අද මම රාතෙක් වුණේ අර විලුතාරු නිසා, නින්දා අපාස නිසා, ඒ මිනිසුන්ගේ ඉන්සා පීඩා නිසා, ඒ මිනිසුන්ගේ ඒ নানা ප්‍රකාර වේදනා දුක් කරදර නිසා. ඒ හැම දෙයක් තුළින්ම මගේ අඩුපාඩු තේරුම් ගත්තා, දුර්වලකම් තේරුම් ගත්තා, තරහා යන ඒවා තේරුම් ගත්තා, ඉවසීමේ ප්‍රමාණය මනගත්තා, මගේ සෑම අඩුවක්ම නිවැරදි කරගත්තා. එහෙනම් මේ ලෝකේ හැමෝම මට කමටහන් දීලා තින්නේ, හැමෝම මට මාව නිවැරදි කරගන්න මට උදව් කරලා තින්නේ. අනේ මගේ මෝඩකම, මේ වගේ මෝඩේ මේ ලෝකේ ඉන්නවද? එහෙනම් කවදාරි තරංගයක් තිබ්බෝ මෝඩයන්ගේ තරංගය, ඒ කාන්ත වශයෙන්ම මම පළවෙනියා වෙනවා, මට පළවෙනි තෑග ගම්බෙනවා. මිනිසු නින්දා අපාස කරලා, වීලුතාලු කරලා, මගේ දුර්වලකම් මට තේරුම් කරලා දුන්නා. මගේ තරහා යන ස්වභාවය, වහාම කිපෙන ස්වභාවය, පාර දෙන ස්වභාවය, පලිගන ස්වභාවය, දුර්වලකම් අඩුපාඩු හැම එකක්ම තේරුම් කරලා දුන්නා. මෙච්චර කමටහන් ලැබිලත් මම මේ එකක්වත් අදා ගත්තේ නැහැ. මේ තරම් අවවාද අනුශාසනා ලැබිලත් එකක්වත් තේරුම් ගත්තේ නැහැ. මේ තරම් ගුරුවරු වට කරගෙන මට රාත් වෙන්න කමටහන් දීලා තියෙනවා, එක කමටහනක්වත් දැක්කේ නැහැ. මේ වෙනස්මෙන් පවතින මට එදා දැක්කේ නැහැ. දැන් පේනවා. දැන් බලන්න මගේ සෝතාපන්න ඵලය, මගේ අනාගාමි ඵලය, මගේ රාත් බෝධිය, මේ කියන බඹයක් විතර උස තියෙන කය තුල නේද තිබුණේ? එහෙනම් මේ තේරෙන දේ වෙනස්මෙන් පවතින එකක්. අවබෝධය වෙනස් වෙනකොට වෙනස් වෙනවා, ප්‍රඥාව මෝරනකොට වෙනස් වෙනවා, මාර්ග ඵලයෙන් ඵලයට වෙනස් වෙනවා. එහෙනම් සියලුම හැඟීම් අපට මේ දැනෙන දේවල් වෙනස්මෙන් පවතින දේවල්, ඒ සෑම දැනුමක්ම වෙනස්මෙන් පවතින දේවල්. මෙන්න මේ අවබෝධයෙන් දැක්කාම ඒකාන්ත වශයෙන්ම සම්මා දිට්ඨියට පැමිණෙනවා, සතර අපාය නිදහස් වෙනවා, මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් මේකේන ධර්මය අපි ස්පර්ශ කරන්නට ඕනේ, මේකේන කමඨාන මේ මොහොතේ ඉඳලා අපි වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙනම් අපිට සිතන දේවල් අනේ මේක වැටුණා, දැන් තමයි මට සම්මා දිට්ඨිය තේරුනේ, හැම දෙයක් තුළම දුකක් තියෙනවා, හේතුඵල ධාමෙන් දැන් පේනවායි කියලා කෑගගා සන්තෝෂ වෙනවා. සන්තෝෂේ ඉවස ගන්න බෑ. නිදාගෙන ඉන්න සංඝයා වහන්සේලා කූඳල බණ කියනවා, හැවිදින කට්ටිය නවත්තලා බණ කියනවා, වාඩි වෙලා ඉන්න කට්ටියගේ විවේකය සම්පූර්ණයෙන්ම අවුල් කරලා බණ ටික කියනවා, රැත් බණ කියනවා, උදෙත් බණ කියනවා, රිලවුන්ටත් බණ කියනවා, ගස්ගල් වලටත් බණ කියනවා, මිනිස්සු 500ක් ඉඳගෙන බණ අහනවායි කියලා බණ කියනවා. පෙරේතයෝ කම්මුලට අත තියාන කල්පනා කරනවා, මොකද්ද මේ ආර්ය ශ්‍රාවකයාට වෙච්ච දේ, කිසිම කෙනෙක් නැහැ. ඒ කෑගාල සිංහනාද කරනවා, ගස්ගල් පුපුරන්න බණ කියනවා. දැන් එයාට තේරෙනවා හැම දෙයක්ම හේතුඵල ධාමෙන් තේරෙනවා, හේතුඵල ධාමෙන් දකිනවා, සම්මා දිට්ඨියටපත් වුණා. හැබැයි ඒ උත්තමයාට ඒ සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරපෝ ඒ ආර්ය ශ්‍රාවකයාට තේරුන්නේ නැහැ මේ හේතුඵල ධාමෙන් දකින මේ අවබෝධය පවා වෙනස් වෙමින් පවතින එකක්, මේ ප්‍රත්‍යක්ෂ ඥානය පවා වෙනස් වෙමින් පවතින එකක්, දැන් අවබෝධ කරගත්ත ධර්මය වෙනස් වෙමින් පවතින එකක්. හේතුව දැන් තියෙන සෝවාන් ඵලය සකුර්දාගාමි ඵලයටපත් වෙනකොට මේකේ අවබෝධය වෙනස් වෙන්නේ නැද්ද? මේ ප්‍රඥාව වෙනස් වෙන්නේ නැද්ද? මේ දැනෙන දැනීම වෙනස් වෙන්නේ නැද්ද? මේ හාර්ය අවබෝධය ආත්පසින්ම වෙනස් වෙන්නේ නැද්ද? ඒ සකුර්දාගාමි ඵලය නැවත අනාගාමි ඵලයට යනකොට මේ හේතුඵල ධාමෙන් දැකපු එක තවත් ගැඹුරෙන් දකින්නේ නැද්ද? මීටපත වඩා ආත්පසින් වෙනස්ව මේක විදර්ශනාවෙන් දකින්නේ නැද්ද? මීට වඩා ප්‍රඥාවෙන් ගැඹුරෙන් දකින්නේ නැද්ද? එදාට තේරෙනවා අනේ එදා සෝතාපන්න වෙනකොට මං හේතුඵල ධාමෙන් දැක්කේ මේ පුංචි දෙයක්නේ. සකුර්දාගාමි වෙනකොට සෑහෙන ගැඹුරෙන් දැක්කා, හරි සන්තෝසයි මට, ගස්ගල් මං බදාගෙන හිටියා, ඇයි මේවා ඒ කාලේ මං මේවා දැක්කේ නැත්තේ? ගල් කැටි අතේ තියාගෙන අතගගා උරතල් කළා, අනේ මේ ගල් කැටි එදාවෙම දැක්කේ නැහැ. හැබැයි දැන් අනාගාමී වෙච්ච වෙලාවකට මට හරි ලැජ්ජයි, මේ අවබෝධයට මෙච්චර මුලා වුණාද? මේක වෙනස් වෙමින් පවතින එකක්, දැන් වෙනස් වෙලා, හැබැයි එදා වෙනස්ුන්නේ නැහැ, එදා වෙනස් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයක් තිබුණා, මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ස්ථිරයි කියලා මට විශ්වාසයක් තිබුණා. ඒ නිසා ඥානෙ බදාගෙන උරතල් කරගෙන හැමතැනම කිය කිය ඇවිද්දා, හැමෝටම දේශනා කළා, හැමෝටම මේක විවිධ කෝණවලින් විස්තර කළා. එදා මට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ ස්ථිරයි කියලා දැනගෙන හිටියා. හැබැයි සකුර්දාගාමි වෙනකොට ලැජ්ජයි, ඒක වෙනස් වෙලා අනාගාමි වෙනකොට කුටියෙන් එළියට එන්න බෑ, හරි ලැජ්ජයි. හේතුව මේ දෙකම ආත්මසීම වෙනස් වෙලා රාහත් වුණාට පස්සේ තේරෙනවා මේ ලෝකේ කිසිම අවබෝධයක් ස්ථිර නැහැ, කිසිම ධර්මකාරණාවක් ස්ථිර නැහැ. චතුරාර්ය සත්‍ය පවා රාහත් නකම් විතරයි පවතින්නේ. රාහත් වුණාම පුද්ගලයා නැත්තම් දැන් කාටද කියන්නේ චතුරාර්ය සත්‍ය? අනේ චතුරාර්ය සත්‍ය අනිත්‍ය නම් මේකෙන පටිච්ච සමුප්පාදය පවතින්නේ අවිද්‍යාව පවතින තාක් කල් නම්. රාහත් බෝධියේදී විද්‍යාව උරුම වෙච්ච දවසක පටිච්ච සමුප්පාදය චතුර්දාම් වෙනවා නම් මේකෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අවශ්‍ය වෙන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින තාක් කල් විතරයි. ලෝභ දේශ මොහ මේ අසකන දිව නාසයේ සමසිතෙන් ගනුදෙනු කරන තාක් කල් විතරයි. අපි රාහත් වෙනකොට සම්පූර්ණයෙන්ම අලෝභ අධ්‍යය සමෝහ මේ අසකන දිව නාසයේ සමසිත උරුම වුණාම අලෝභ අධ්‍යය සමෝහ වලින් ජීවිත කාලෙම සතර ඉරියව්වෙන් මේ අසකන දිව නාසයේ සමසිත ගනුදෙනු කරන්න පටන් ගත්තාම දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කාටද දේශනා කරන්නේ? කවුද මේක වඩන්නේ? ඒකත් අනිත්‍ය වෙලා ගියා. අනේ දා ආර්ය අෂ්ටාංග මාර්ගය මේම තේරුණා, පටිච්ච සමුප්පාදය මේම තේරුණා, සතර සතිපට්ඨානය මේම තේරුණා, චතුරාර්ය සත්‍ය මං වගේ දන්න කෙනෙක් නැහැ කියලා එදා මම විශාල උම්මත්තකෙක් වාගේ මේ හැමතැනම ඇවිදවිද මන කිව්වා. මිනිස්සු යනකොට නවත්තලා මේක කිව්වා. නිදාගෙන ඉන්න මිනිස්සු නැකිට ගම් එතන බංකුවක් දාලා වාඩි වෙලා හිටියා. නැකිට ගමම්ම නමස්කාරය කියලා බණපටන් තා ඒ මිනිසුන්ට ජීවිතෙත් එක කලකිරෙනවා. ඇයි මේ හැම ඉරියව්වෙම මේවා ඇහිලා ඇහිලා නින්දෙත් මේ බණ හැිනවා? ඒ තරම් මිනිසුන්ට මං හිංසා කළා, පීඩා කළා. ප්‍රත්‍යක්ෂ දේ කියනකම් මට නින්ද යන්නේ නැහැ, දානෙ වළඳන්න බෑ. ඒ තරම් උම්මත් එකෙක් වාගේ මේ අවබෝධය ස්ථිරයි, මේ දැනුම ස්ථිරයි, මට තේරිච්ච දේ ස්ථිරයි, මේ දැනුම ස්ථිර වශයෙන් පවතිනවායි කියලා හිතුවා. මේ අවබෝධය පවා ඵලයෙන් ඵලයට වෙනස් වෙනවා, මේ ප්‍රත්‍යක්ෂ ඥානය පවා ඵලයෙන් ඵලයට වෙනස් වෙනවා. එහෙනම් මේ කියන සෑම දෙයක්ම අනිත්‍යයි කියලා මේ සිටිවිලි වල තියෙන අනිත්‍යතාවය දැක්කාම එයා සම්මා සතිය තුළින් එයා ආර්ය ජාතිය ඉපදිලා ඒකාන්ත වශයෙන්ම සතර පායේ නිදාස් වෙලා ඇයි මේ ධර්මය අපි තේරුම් ගන්න නැත්තේ දැන්වත් මේ කමඨාන අපි වඩන්නට ඕනේ අපට තේරෙන සෑම සති සිටිවිල්ලක්ම ද ප්‍රඥාව වැඩි වෙනකොට අවබෝධය වැඩි වෙනකොට ඒක තව ටිකක් ගැඹුරෙන් තේරෙනවා එහෙනම් ඊයේ තේරිච්ච එක දැන් අනිත්‍ය වෙලා නේද අද තේරිච්ච දේ නිට්ටියද නැහැ තව ටිකක් ප්‍රඥාව මෝරනකොට මේකත් අනිත්‍ය වෙනවා හැම දැනීමක් තුළම වෙනස් වෙමින් පවතින එකක් මේ දැනෙන්නේ කියලා හිතන්න වෙනස් වෙමින් පවතින එකක් තේරෙන්නේ කියලා හිතන්න වෙනස් වෙමින් පවතින එකක් තමයි මේ මට අවබෝධ වෙන්නේ කියලා හිතන්න එහෙනම් සිටිවිල්ලට පවා අහුවෙන්නේ එයා ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා චෛතසික වලින් පවා කෙලෙස් නිර්මාණය වෙන්නේ නැත්නම් ලෝභ දේශ මොහ හට ගන්න නැත්නම් එයා චෛතසිකය වලින් පවා මේ නාම රූප වලින් අසු වෙන්නේ නැත්නම් එයා අල්ලගන්නේ නැත්නම් ඒකාන්ත වශයෙන්ම එයා සසරෙන් නිදාසෙච්ච රාතන් වහන්සේ නමං තථාගත ගෞතමයන් වහන්සේගේ පාරමිතාව තවත් රාතන් වහන්සේ නමකගෙන් බබලෙනවා මේ බුද්ධ ශාසනයට තවත් රාතන් වහන්සේ නමක් එකතු වුණා ඒ රාතන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි මේ ධර්මයේ ශ්‍රවණය කරන මමමයි ඒ රාතන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි මේ ධර්මය වඩලා ప్రత్యක්ෂ කරගෙන තව ස්වල්ප මොහොතකින් රාතන් වහන්සේ නමක් වශයෙන් මේ ධර්මය ప్రత్యක්ෂ කරන ඒ මමමයි එහෙනම් මේ රාතන් වහන්සේ මමමයි කියලා තේරුම් ගන්න මන් තුල තියෙන ධර්මය මෙච්චර කාලයක් අඳුරේ වැළලීලා තිබුණා ඒක මේ කමඨාන තුලින් ආලෝකමත් කරන්න ඒක ආලෝකයට ගෙනල්ලා සතර ඉරියව්වෙන් සෑම මොහොතක් ගන්න මේක වඩන්න වෙනස් වෙමින් පවතින එක තමයි මේ පේන්නේ මේ පේන දේ ස්ථිර නෙමෙයි මේ පේන කිසිම දෙයක් පවතින්නේ නැහැ මේ හැම දෙයක්ම බොරුවක් මායාවක් මේ එකක්වත් ස්ථිර නැති එකක් ඇතයි කියලා පේනවා වෙනස් වෙමින් පවතින එකක් මේ දකින්නේ එහෙනම් වෙනස් වෙමින් පවතින එකක් මේ ඇයෙන්නේ වෙනස් වෙමින් පවතින එකක් මේ දැනෙන්නේ වෙනස් වෙමින් පවතින එකක් මේ හැඟෙන්නේ වෙනස් වෙමින් පවතින එකක් තමයි මේ සිතෙන්නේ එහෙනම් අවබෝධය වැඩි වෙනකොට මේ දකින දේ වෙනස් වෙනවා අවබෝධය වැඩි වෙනකොට මේ හැයෙන දේ වෙනස් වෙනවා අවබෝධය වැඩි වෙනකොට දැනෙන දේ වෙනස් වෙනවා අවබෝධය වැඩි වෙනකොට මේ හැඟෙන දේ වෙනස් වෙනවා අවබෝධය වැඩි වෙනකොට මේ සෑම චෛතසිකයක්ම වෙනස් වෙනවා එදා හිතපු විදිය නෙමෙයි අද වෙනස් විදියට හිතන්නේ එදා දැකපු විදිය නෙමෙයි අද වෙනස් විදියට දකින්නේ එදා ඇහිච්ච වෙලාවේ මිනිසුන්ට ගාන දැදුවා කෝප පිඟම් පොඩි කළා අසොල්ලාමට නිඳා කළයි කියලා අද ඒ කට්ටියට ගිහිල්ලා පත්කඩේ හෙලලා වැඳලා කියනවා එදා ඒ තරම් තරහා යනවායි කියලා මට තේරුන්නේ ඒ කරපු අපහාස වලින් තමයි මේ තරම් කැළඹෙන චරිතයක් මේ තරම් වෛරසාගත චරිතයක් මේ තරම් පටිඝසාගත චරිතයක් කියලා තේරුනේ දැන් තමයි නිවුණට පස්සේ අනාගාමී වුණාට පස්සේ මට තේරෙන්නේ එදා මං කොච්චර දුර්වල වෙලා හිටියද ඒ දුර්වලකම තේරුම් කරලා දීපු මගේ ගුරුවරයා ඔබ වහන්සේ එදා 12 අවුරුදු පුංචි රාතන් වහන්සේ එදා මහා වස්තියන ඒ පෝටලේ ඒ මානායක හාමුදුරුවන්ට ගුරුවරයා වුණා එහෙනම් එදා සාමණේර ඒ උත්තමයා මහා වස්තියන ඒ ශ්‍රේෂ්ඨ කෙනෙකුට ත්‍රිපිටකයේ කටපාඩම් කරපෝ ඒ මානායක හාමුදුරුවන්ට ඒ ගුරුවරයා වෙලා කම්මට්ටාචාර්යර වෙලා උපදේශ දුන්නා රාහත් බෝධිය සාත්සාත් කරගන්න උන්වහන්සේ අනුකම්පා කරලා කමටහන් දුන්නා එහෙනම් අද අපට හිංසා පීඩා කරන හැමෝම ඒ 12 අවුරුදු කම්මට්ටාන ආචාර්යවරු වශයෙන් දකින්න දැන් අපට නිින්දා අපාස කරන හැමෝම ඒ 12 අවුරුදු කම්මට්ටාන ආචාර්යවරු වශයෙන් දකින්න අපේ දේවල් උදුර ගන්න අපේ බිරිඳවරු උදුර ගන්න අපේ ස්වාමි පුරුෂය උදුර ගන්න අපේ දරුවන්ට පෙම්වැඳිලා පෑරගෙන යන අපේ ඉඩකඩම් අයිති කර ගන්න අපේ රස්සාව නැති කරන අපේ දේපොළ වලට බලාත්කාරයෙන් උරුමකම් කරන මේ සියලුම දෙනා අසත් පුරුෂය නෙමෙයි 12 අවුරුදු අපගේ කමඨාන් දෙන කම්මඨාන ආචාර්යවරු එදා රාතන් වහන්සේ නමං සාමණේර කෙනෙක් හැවිල්ලා අපේ පෝටලේ හාමුදුරන්ට කමඨාන් දීලා පුතුජන ලෝකෙන් නිදාස් කරගෙන ගියා මේ ලෝකේ හමෝම ඇවිල්ලා අපි අල්ලාගෙන ඉන්න අපි මේවා අපේ කියලා උපාදානය කරගෙන ඉන්න හැම දෙයක්ම උදුරලා අරගෙන බලාත්කාරයෙන් අපිට අයිමි කරලා මේ හැමෝම කමටාන් දෙනවා හැමෝම උදව් කරනවා මේ හැමෝම අපට පීඩ වෙනවා මේ සංසාරයෙන් නිදහස් වෙන්න විමුක්තියටපත් වෙන්න එදා 12 අවුරුදු සාමණේර ඒ උත්තමයන් වහන්සේ පැමිණියා පෝටලේ කියන මානායක ආන්දරුව සසරෙන් ගලවගෙන යන්න අද මේ සියලුම දෙනා පැමිණියා අපිවත් මේ සසරෙන් ගලවගෙන යන්න එහෙනම් අපිව ගලවගෙන යන්න එන්න ආපෝ අපගේ ගැලවුම් කරුව තමයි මේ කින කට්ටිය බිරින්දාව පෑරගෙන ගියේ මාගේ ගැලවුම් කරුවා මගේ රස්සාව නැති කරලා මට යන්නේ නම් නැති කලේ අද මං පැවිදි වෙලා මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති කලේ මගේ ගැලවුම් කරුවා මගේ දරුව පෑරගෙන ගිහිල්ලා යන්නේ නම් නැති කලේ මගේ ගැලවුම් කරුවා මගේ ඉඩමේ බලෙන් පදිංචි වෙලා හොර ඔප්පුවකින් හැම දේපලක්ම ගත්තේ මගේ ගැලවුම් කරුවා එදා ඒ 12 අවුරුදු ඒ මහරහතන් වහන්සේ ඒ කියන පෝටලේ මානායකාන්දරන් ගැලවුම් කරුවා අද අපට අකටයුතු කරප හැමෝම අපේ ගැලවුම් කරු වෙලා ඒ හැමෝම අපට පීඩ වෙනවා මේ කියන සංසාරයෙන් නිදහස් වෙන්න මේ කියන රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න එහෙනම් මේ සෑම සිතුවිල්ලක්ම වෙනස්වමින් පවතින එකක් මට සිතෙන්නේ වෙනස්වමින් පවතින එකක් දකින්නේ වෙනස්වමින් පවතින එකක් තමයි හැයෙන්නේ වෙනස්වමින් පවතින එකක් තමයි දැනෙන්නේ හැඟෙන්නේ මේ කියන අවබෝධයෙන් මේ මොහොතේ ඉඳලා අපි මේ නාම රූප සංඥා සංස්කාර ගනුදෙනු කරනවා නම් මේ මොහොතේ ඉඳලා අසකන දිව නාසය සමසිතෙන් මේ කමඨාන වඩනවා නම් ඊළඟ පැය අපේ පුතජන ස්වභාවයෙන් නිදහස් වෙච්ච පැය ඊළඟ පැය අපි මහරහතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන පැය එහෙනම් මේ කමඨාන වඩමු මේ කියන ಗುಣධර්මයේ පුරුදු පුහුණු කරමු මේ කියන සෝතාපන්න ඵලය දැන් ඉඳලා අපි සාසාත් කරගන්න මේක පුරුදු පුහුණු කරමු එහෙනම් අනිත්‍ය වෙන ස්වභාවයෙන් දකින්නට ඕනේ අනිත්‍යතාවයේ දැකීම තුළින් සෝතාපන්න වෙමු ඒ අනිත්‍යතාවයේ දැකීම තුළින් සකු르දාගාමි වෙමු අනිත්‍යතාවයේ දැකීම තුළින් අපි අනාගාමි වෙමු අනිත්‍යතාවයේ දැකීම තුළින් රාහත් වෙමු කියන මේ කමඨාන දැන් ඉඳලා පුරුදු පුහුණු වෙමු හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින ස්වභාවයෙන් දැක්කාම අපි මේ නිත්‍ය ස්වභාවයෙන් නෙමෙයි දකින්නේ සත්‍ය ස්වභාවයෙන් හේතුව මේ ලෝකයේ හැම දෙයක්ම අස්ථිරයි හැම දෙයක්ම අනිත්‍යයි ඒක දකින්න නැති නිසා තමයි ඉපදුනේ දැන් ඒක දැකපු නිසා තමයි රාහත් වෙලා පිරිනිවන් පාන්නේ එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ හැම දෙයක්ම අනිත්‍යතාවයෙන් දකින්න අනිත්‍යතාවයෙන් ශ්‍රවණය කරන්න අනිත්‍යතාවයෙන් සවන් දීලා අනිත්‍යතාවයෙන් කතා කරන්න අනිත්‍යතාවයෙන් ඇසිරෙන්න අනිත්‍යතාවයෙන් ජීවත් වෙන්න සිතන හැම දෙයක් තුළම ඒ අනිත්‍යතාවයෙන් සිතන්න මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙන්නේ ඒකට භාග්‍යතුන් වහන්සේ තප වෙනවා අපි තප වෙනවා එහෙනම් මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා අනිත්‍යතාවය තුළින් දැකලා අපි අපේ රාහත් බෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන තුළින් ලබාගත් ආ වූ අවබෝධයේ දැනුම ඒකාන්ත වශයෙන්ම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.